ලෙඩ වෙලා උනාදිලා ඒක බොරුනේ බෝ වෙනවලු ඉතින් ඒ නිසා ගොඩක් අය ආද අඩු වෙලා අලුතෙන් 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා දැන් අපිට මට හිතෙනවා ඒ කාරණේම අපි කතා කරොත් අද හොඳයි කියලා ඒ නිසා අපිට කාලයට ගැලපෙන මේ යෝජනාව අපි සාකච්ඡා කරමු මොකද අපිට සාමාන්‍යයෙන් එහෙම ලෙඩ වෙන්න බෑ එහෙම අයිතියක් නෑ මොකද අපිව ආරක්ෂා කරන මහා බලයක් අපි තුල තියෙනවා මහන්සාල බලයක් අපි තුල තියෙනවා අපිව ආරක්ෂා කරන ඉතින් මේකට හේතුව තමයි මේ ආරක්ෂක මන්ත්‍රය මතුරන්නේ අපි ආරක්ෂක මන්ත්‍රය කියන හාංකවසියක් නෑ කිසිම දන්නේ නෑ තමුන්ගේ ආත්ම ආරක්ෂාව තමුන් තුල තියෙනවා කියන එක ගැන අවබෝධයක් නෑ දැන් අපට උපතින් අපට දීලා තියෙන කාලයේ ජීවත් වීම සඳහා අවුරුදු 120ක් දක්වා නමුත් දැන් පරමාවශ අවුරුදු 72යි 75යි කියලා එක එක රටවල කියන නිසා මිනිස්සු දෙක විශ්වාස කරනවා ඒ විශ්වාස කරනකොට ඒ ඇයටත් ඒ දෙම වෙනවා විශ්වාස නොකරන අයට මට පුළුවන් මම වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා විශ්වාස කරන අයට ඒ වගේම වැඩි කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය මගේ හැදෙනවා ඉතින් මොළය අපි කියන දේ කරන උපකරණයනේ මොළය කියලා කියන්නේ ඔබ දන්නවනේ ඒ පරිගණකයක් වගේ කියලා ජීවිතේ පරිගණකේ කියලා එයාට දාන සොෆ්ට්වෙයාර්ස් එක තමයි එයා වැඩ කරන්නේ ඒ සොෆ්ට්වෙයාර්ස් තමයි එහෙම මේ අපි අනුන්ගෙන් අහන දේවල් ඔය ප්‍රවෘත්ති එක එක කතා ඔය ඔක්කොම ආගම් දර්ශන මම මේ කියන කතාව ඒ ඔක්කොම සොෆ්ට්වෙයාර්ස් තමයි එතකොට ඒ අනුව තමයි මොළේ වැඩ කරන්නේ දැන් මුස්ලිම් අයට ලැබෙන දර්ශනේ ක්‍රිස්තියානි අයට ලැබෙන දර්ශනේ හින්දු අයට ලැබෙන දර්ශනේ ජෛන අයට ලැබෙන දර්ශනේ බෞද්ධ අයට ලැබෙන දර්ශනේ සහ මොළය පිළිබඳ විද්‍යාත්මක දර්ශනේ මේවා එක එක දර්ශන මොළයට ඇතුල් වෙන සොෆ්ට්වෙයාර්ස් වගේ තමයි ඒක බාරගන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ කාලේ හවල් මාසයේ මේ කාලේ එනිසා මේ මාසේ අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා මේ මොකද හොඳ සිදු වෙනවා මේ නරක සිදු වෙනවා කියලා අපි අපේ මොළයට දාගත්තොත් ඒ විදිහටම සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා අපි මේ ඔය ලෙඩ කියන එකවත් අසරේ වෙන්නේ නැත්තේ අපි ළඟ තියෙනවා එච්චර ආරක්ෂක මන්ත්‍රයක් ඒක අපේ මොළයට විතරතර මතුරපුවාම වෛරස් ගාඩක් වගේ අපි රකින්න පුතුව විදිහට අපේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා කිසිම බෝවෙන් ලෙඩක් කිසිම අලු ඒලියන් කෙනෙකුට ඒලියන් පොඩියෙක්ට ජර්ම් මේකට අපේ ඇඟට ඇතුල් වෙන්න තමයි ඇතුල් වුණොත් අර සිදුරදුර අනු අර පෙට්‍රෝල් ශෛල දිනවනේ අර පෙට්‍රෝල් කියන්නේ අර ඇඟ හැමතැනම හැම වෙලෙම මනෝදිකේ දුවනවනේ අපේ සුදු ශෛල ඒ සුදු ශෛල හරියට අර පොලිසිය ට්‍රැෆික් සර්විස් එක වගේ වාහනවල කිසිම ඇක්සිඩන්ට් එකක් අමතරව වෙන්න දෙන්නේ නැහැ කරදරයක් හතර වෙන්න දෙන්නේ නැහැ පොලිස් සර්විස් එක වගේ තමයි අර සුදු ශෛල සර්විස් එකක් තියෙනවා. ඒ සුදු ශෛල වල තියෙන බලය වර්ධනය වෙනවා. අපි කතා කරන ආත්ම ශක්තිය වැඩි වෙනවා. ආත්ම ශක්තිය කියලා කියන්නේ ප්‍රතිශක්තිය වගේ. ඒ ප්‍රතිශක්තිය වැඩි වෙන්න උජලයට රෝග වලට වරුත්තු දීමේ ශක්තිය විෂ බීජ වලින් ජය ගැනීමේ ශක්තිය වැඩි. කාගවත් ලෙඩ යට බොවෙන්නේ නැහැ එතකොට. ඒ විතරක් නෙමෙයි ආරක්ෂක മന്ത്രി මතුරුණු මම ආරක්ෂිතයි මගේ දේපොළ ආරක්ෂිතයි මගේ පවුල ආරක්ෂිතයි මගේ දේපොළ සංවර්ධනය වෙනවා මාව ආරක්ෂා වෙනවා මගේ දේවල් ආරක්ෂා වෙනවා මම මේ ගමනේදී මාව රැකෙනවා දරුවන් පාසලේදී ආරක්ෂා වෙනවා හැම තැනදීම මේ ආරක්ෂිත කතාව අපි කියන්න වෙන්නේ අර ශරීරයේ තියෙන වෘත්තිමය ශක්තිය සුදු ශෛලවල බලය වර්ධනය වෙලා ආරක්ෂාව පුදුම විදිහට සැලසෙනවා එන් ඒ රෝගවල ආරක්ෂාවට අමතරව ඔබේ දේපල ආරක්ෂා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ ඔබට වංචා කරන්න බෑ ඔබව කිසිම කරදරයක් මැදිහත් කරන්නෙත් නෑ ඒ ඔබේ මොළයේ විසින් මේ ආරක්ෂාව උතුම් විදිහට සලසනවා එනිසා මේ කතාව ඔබ නිතර ඔබ විසින් කියවෙන්න ඕන කතාවක් එහෙම කියවෙන්නේ නැතුව තමයි අපිට මේ අමතර ප්‍රශ්න මෙව ඇති වෙන්නේ එනිසා මොනවා වේද දන්නේ මනුෂ්‍යයෙක් හිතපු දේවල් වෙන්නේ අද හිටපු මනුෂ්‍යය හිට නැහැ කරදර වෙන මනුෂ්‍යෙන්ද හොල සතුරු වැඩි මේ වගේ කතා අපි විශ්වාස කරනවා කියලා කියන්නේ අපි ඉඳ දෙනවා මේ වැඩි දේවල් වලට අපි කොඳුරු කරගන්න ඒ නිසා අපේ ආරක්ෂක മന്ത്രി අපි නිතර මතරපු තරමට අපි තුලින් ඒ කාරණාව නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා ඒ නිසා මම ඔබට කියනවා විශේෂයෙන් මනස් සංවර්ධන සේවා සංවිධානයේ මේ විශේෂ සංවිධානය. පවුලක් වගේ ඔබ ඔබ අතර තියෙන සම්බන්ධය, ඔබ අතර තියෙන ආදරේ, ඔබ පවුලක් වගේ ඔබ අතරේ තියෙන ඕනේ මේ මහා බලශක්තිය. දැන් අපි කියමුකෝ අපි අතර ඉන්නවා කියලා කවුරුහරි අසනීප කෙනෙක්, රෝගයක් තියෙන ලක් තියෙන කෙනෙක්, එයා ළඟට ගිහිල්ලා අපි ඔක්කොම අතෙන් අල්ලගෙන එයාගේ නම කියලා, එයාගේ ගුණ ටිකක් කියලා, එයාගේ ගුණ කීපයක්, ගුණ පහක් විතර කියලා එයාව එයාට සෙට් පතනවා අපි. ඔබ සුව වෙනවා, ඔබ ඔබේ නම කියලා එයා එයාව සුව වෙනවා, සාතිකයි ඔබ සුව වෙනවා, ඔබට ඔබේ ඔබේ ප්‍රතිශක්තිය බලය වැඩි වෙනවා, ඔබ තුල තියෙනවා නම් කිසියම් විෂ බීජයක් ඒව සම්පූර්ණ මේ අවස්ථාවේදී විනාශයට පත් වෙලා මරණයට පත් වෙලා ඔබ සංවර්ධනය වෙනවා, ඔබ සර්ව වෙනවා, ඔබ වර්ධනය වෙනවා, ඔබේ ජීව ශක්තිය වර්ධනය වෙනවා, ඔබ ඉක්මනින් සුව වෙනවා. මේ අපි කණ්ඩායම ගිහිල්ලා කාට හරි එහෙම සෙට් කරන්න පුළුවන් නම් එයාව මම හිතන්නේ ඉතින් ඒකට කරගන්න පුළුවන් ඉතින් අනුන්ගේ දේවල් හොයනවා, ඒ පොඩ්ඩක් කිව්වම අඬනවා, උල්ලමයි බයයි, ඔබත් බයයි. උල්ලමයි බය වුණොත් ඔබ බය වෙන්න නෑ. උන් ලොකු මිනිස්සුන් උන් තරම් බයයි. මේ පුංචි ළමයේ පොඩි බාලේ කියලා කියන පුංචි ළමයේ බුදුහාමුදුරු කියන බාලයෝ ඇසුරු කරන්න එපා කියලා, බාලය ඇසුරේ ජීවත් වෙන්න එපා කියලා මෙතනදී අදහස් කරන්නේ ඔබ තුල තියෙන බාල අදහස් කරන වැඩිපුරම තියෙන. මොකද පඬිත අදහස් ඔබලද තියෙනවා. නමුත් පඬිත අදහස් නෙමෙයි, ධන අදහස් නෙමෙයි අපි ඇසුරු කරන්නේ, ඍණ අදහස්. ඍණ කියන්නේ පුංචි ළමයි වගේ බාල අදහස්. පුංචි ළමයි වගේ සමාජය තේරෙන්නේ නැහැ, ඉතිරි කරන්න තේරෙන්නේ නැහැ, සීයේ බුලක් කරනවා, අරව දුනොත් දේවට් කරනවා, ජරාවක් දුනොත් දේවට් කරනවා, වස දුනොත් දේවට් කරනවා, පුංචි බබාට නිකුත් තේරෙන්නේ නැහැ. ඒ වගේ ලොකු ලොකුලා ලොකුලක් මිනිස්සු ඉන්න පුංචි බබාට වගේ. ඒ බව නැති කරන්න තමයි අර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙන්නේ. සමාජයේ වේදනයක් මේ කතරාවෙන් ඇති වෙනවා කියලා සාමාන්‍ය මතයක් තියෙනවා. මේ බාල මිනිස්සු, පඬිත මිනිස්සු කියලා සමාජයේ කොටස් දෙකක් තියෙනවා. පඬිත මිනිස්සු ආශ්‍රය කරන හදනකොට බාල මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ? නැත්තම් නුගත් මනුෂ්‍යයෙක් මොකද? නුගත් මනුෂ්‍යය සමාජයක් නැතුව. ඒක නුගත් මනුෂ්‍යය ඉන්නද පඬිතු සමාජෙද? ඉන්න දෙන්නේ නැහැ. එහෙනම් මෙතන සමාජ ප්‍රේතනයක් වෙන්නේ නැහැ. මේ තියෙන ගැඹුරු මිනින් එක ගන්න. එහෙම මොකද? තමුන් තුල තියෙන ඕනම උගතුන් ජගතුන් අතර නරක වැඩ ඕන තරම්. අන්න ඒ බලදහස් තමුන් දෙමින් ජීවත් කරන්න එපා. ඕනම බාල මනුෂ්‍යයෙක් අතර පොත පඬිත දහස් තියෙනවා. ඒ පඬිත දහස් ක්‍රියාත්මක කරන්න. එතකොට බාල ගතිගුණේ මනුෂ්‍යයෙක් නිදහස් වෙනවා. නජත්ත වසලෝ හෝති නජත්ත හෝති බාෂ්ප්‍රාම කම්මනෝ වසලෝ හෝති කම්මනෝ හෝති ගම්. මෙතන බුදුහාමුදුරුවෝ කියනවා ඔබ වසලෙක් වෙන්නේ, ඔබ පහත් මිනිස්සෙක් වෙන්නේ ඔබ උපතින් නෙමෙයි, ඔබේ ක්‍රියාවෙන්, ඔබේ අදහස් වලින්. උපතින් ඔබ උතුම් මිනිස්සෙක් වෙන්නේ නැහැ, උපතින් ඔබ වසලෙක් වෙන්නේ නැහැ. ඔබ වසලෙක් වෙන්නේ ඔබ උතුම් මිනිස්සෙක්, වසලෙක් හෝ උතුම් මිනිස්සෙක් වෙන්නේ ඔබේ ක්‍රියාවෙන්. ඒ බව හොඳටම පැහැදිලි පණ්ඩිතානන්ට සේවන අසේවනන්ට බාලානන් කියන කතාව අතර මේ අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මම ඔබට කියනවා මේ සියල්ල සිදුවන්නේ ඔබේ මුලේ, ඔබේ සිත මුල් කර. ඒ නිසා ප්‍රවේශම් වෙන්න තමුන් කතා කරන වචනවල තියෙන ඍණ බව, ඍණ බව හොඳටම තේරුම් ගන්න, ධන බවත් හොඳටම තේරුම් ගන්න. ධනාත්මක වචනම කතා කරන සරු වචනම කතා කරන කිරලා මැනලා සොයලා බලලා කතා කරන සමහර වෙලාවට ඍණ වචනෙන් තැහැරිලා අපි කියවෙනවා. ඒ කියවෙන මොහොතෙම ඔබ සමාවෙන්න, මට සමාවෙන්න කියලා ඔබ සිතෙන් ඔබෙන් ඉල්ලක්. ඔබ ඔබට නරක වචනයක් කියවුනොත් ඔය අවුලක් නෑ, ගැටලුවක් නෑ. ඌව දැන් අපි කියන්නේ නෑනේ, ඌව ඔක්කොම ඍණ වචන. ගොඩ යනවා, එතකොට තවත් කියනවා මේ ඇදගෙන යනවා. බිස්නස් කොහොමද කියලා අහපුවම ඇදගෙන යනවා බිස්නස් එක. මොනවද කරන්න කිව්වම ඔහේ ඉන්නවා කියනවා. මේ වගේ ඍණ වචන අපි දැන් පාවිච්චි කරන්නේ නෑ. ඒව පාවිච්චි කරනකොට ඔබේ ජීවිතේ එහෙමම වෙනවා. මට ඕනේ මේ ඉතාලියේ මේ පිළිදෝ මේ සුන්දර සමාජයේ විශිෂ්ටයන් බවට පත් වෙන රටේ හොඳට සල්ලි ඉදිරි කරනවා. ලංකාවට සියලුම සල්ලි යවනවා. ඒ යවලා ලොකු ධනවතුන් බවට පත් වෙනවා. මට ඕන ඔබේ මේ ධනවත්කම දකින්න, ඔබේ සංසාර බව දකින්න. නැත්නම් ඉතාලියේ ඕන තරම් වියදම් කරන්න පුළුවන් මාර්ග තියෙනවා. විශේෂයෙන්ම එහෙ ජොබ් නෑ කියලා කියනවා. ඔබට ජොබ් නෑ කියලා කතාවක් නෑ. ඔබ සඳේ කඩයක් දැම්මත් ඔබට බිස්නස් තියෙනවා. ඒ කියන්නේ ඔබලඟ තියෙන ආකර්ෂණ බලය කවුරුත් ළඟ නැහැ. ඔබත් එක්ක තරඟ කරන්න බෑ. ඇයි තරඟ කරන්න බැරි? තරඟ කියන වචනේ ඇදලා තියෙන්නේ තරංග කියන වචනේ. ඔබලඟ තියෙන සිත් තරංගවල තියෙන බලය නිසා කිසිම කෙනෙකුට ඔබත් එක්ක තරඟ කරන්න බෑ. ඇයි? තරංගයි මේ සියල්ල කරන්නේ. සිත් තරංගයි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා තරංග කියලා කියන්නේ ලෝකෙ තියෙන ලොකු බලය. ඒ නිසා ඔබත් එක්ක තරඟ කරන්න කිසිම කෙනෙක් නැහැ. ඒක ෂුවර් මට. මේ දැනුම තියෙන මනුස්සයා ආකර්ෂණය කරගන්න දන්නවා. තමුන්ට ඕන වැඩි තමුන් සිතෙන් දකින්න. සිතෙන් දකින්න දකින්න. සිතෙන් දැකීම තමයි ලොකුම අභ්‍යාසය ඔබ කළ යුතු. සිතෙන් දැකීම. ඇස් දෙක පියාගෙන තමුන්ට අවශ්‍ය දේ සිතින් කල්පනා කිරීම. එහෙම කරනකොට මොළේට ඒ සක්‍රීය බලය ලැබිලා මොළේ ඔබට එක කරන ඉඳාගෙන ඉන්න දෙන්නේ නැහැ. මොළේ ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරලා අර වැඩේ කරන්න, මේ වැඩේ කරන්න කියලා ඔබ ඒ තැන්වලට යොමු කරලා ඒ වැඩේ කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි සමහර වෙලාවට බයයි, බොහෝ දෙනෙක් ඉන්නවා මේ වැඩේ කරන්න බෑ, විශාල තරගයක් තියෙනවා කියලා කියනවා. නමුත් ඔය තරගෙ තිබුණාට ඔය කිසිම ඔය ඔක්කොම ඉදිරිපත් වලට ඔක්කොම ඉදිරිපත් වෙන්නේ සැකේ. ඔක්කොම ඉදිරිපත් කරන්න බෑ. ඒත් ඔබ විතරයි එඩිටර්. ඔබ දන්නවා මගේ ගමන මේ ඉන්ටර් එකේ මම පාස් වෙනවා සහතිකයි. මෙතනින් මාව තෝරා ගන්නවා සහතිකයි. ඒ නිසා ඔබේ තරංග බොහොම බලවත්. ඒ නිසා තරංග පැහැදිලි තරංග නිකුත් කරන මනුස්සයාට තරංගයක් නැහැ. අනිත් තරංග එකක්වත් ඒ තරම් බලවත් තරංග නෙවෙයි. ඔබ තරංග ගැන හොඳට දන්න කෙනෙක්. ඒ නිසා ඔබත් එක්ක තරංග කරන්න ඔබ සාමාන්‍ය මිනිස්සුන්ට ඔබ දැනන්නේ ඍණාත්මක මිනිස්යාගේ තියෙන සීල තරංග වගේ නෙමේ ධනාත්මක මිනිස්යාගේ තියෙන දසදහස් වාරයක් බලවත් ධන තරංග වල බලේ අතිවිශාලයි. ඒ නිසා ඔබට හැම පැත්තෙම ඔබ ආරක්ෂිතයි. මම ජීව මාත්‍යර කියනවා වැඩිදුර සාකච්ඡාවක් මේ උදවියත් එක්ක කරන්න නැහැ. මේ වෙනස් වෙලා ඉන්න ඔබේ කණ්ඩායමත් එක්ක වැඩිදුර සාකච්ඡා කරලා මේ අයට පුළුවන් තරම් පිළිට වෙන මාර්ගයක්. මේ අයගේ පෞද්ගලික ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, මේ අයගේ ආර්ථික ප්‍රශ්න, මේ අයගේ සමාජ ප්‍රශ්න, මේ අයගේ වෙනත් රාජකාරී ප්‍රශ්න, ආගමික ප්‍රශ්න වුණත් වෙනත් මොනවා හරි කියන දේ තියෙනවා නම් ඒව ගැඹුරින් කල්පනා කරලා ඒකට විසඳුම් දෙන්න සාකච්ඡා කරලා කරන්න. ඔබට මෙතන මුල ගණනාවක් තියෙනවා. මේ මුල ගණනාවම එකතු වුණාම විශාල මහා බුද්ධි මණ්ඩලයක් ඔබ කියන්නේ. ඔබ ඍණ පිරිසක් නෙමෙයි. ඔබ මහා බුද්ධි මණ්ඩලයක්. මේ බුද්ධි මණ්ඩලය එකතු වුණාම අපේ ධනාත්මක සමාජයක් ජීවමාත්මයා මම යහගෙන ඔබ සිල් දනන්වත් කියන්නේ මේ දෙසැම්බර් 31 වෙනිදා කුරුණෑගල නීති අධ්‍යයන පාසලේ තිබුණු අවුරුදුසේට ඇවිල්ලා තිබුණා 7000ක් විතර 7000ට වඩා වැඩි පිරිසක්. ඒ අයගේ එක්කන් වෙලා තිබ්බ දවස් 20 දවස් 15 ඉපදිලා. මොකද වේදිකාවට නැගිට තමුන්ට බබෙක් නැති වෙලා මට බබෙක් ලැබුණා. මේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ මට අවුරුදු 9ක් බබාලා හිටියේ නෑ. මට අවුරුදු 7ක් හිටියේ නෑ. කියපු වෛද්‍යවරු විවිධ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත්තර ගත්ත. නමුත් නිසිපල ලැබුණු අය මේ ධනාත්මක චින්තනය ඉගෙන ගත්තට පස්සේ දරුව ලබලා තිබිච්ච මහා පුදුම විද්‍යාවක් ඒ අය දක්වන්නේ එතන කියලා හිටියා. අහස තමයි එදා අපි පියස. අපිට වහලයක් තිබුණේ නෑ. නිල් අහස තමයි අපේ වහලේ. හැබැයි එක පිළිපොදක්වත් කිසිම ප්‍රශ්නයක් අපිට වුණේ නැහැ. මේ එකම දරුවෙක්වත් ඇඬුවේ නැහැ. ඔබ විශ්වාස කරන්නේ නැහැ මේ සත්‍යය. මේක දරුවෙක්වත් ඇඬුවේ නැහැ. හරි පුදුම විදියට එයාගේ හරි අවධානය මේ මහා කාර්යයේ එළිවෙනතුරු හවස 6 ඉඳලා උදේ 6 දක්වා මේ මහා පූජනීය ඒ උතුම් මංගල මහා මංගල මෞල මංගලයේ අවසාන වෙනතුරු මේ දරුවෝ කොඳ සුවයෙන් සතුටින් හිටියා. එයයි පුදුම පුංචි දරුවා ඇවිල්ලා හිටියා. දෙමව්පිය ඇවිල්ලා වයස උරු වී ඇවිල්ලා හිටියා. කාටක්වත් කැස්ස නැහැ. පිළිබාවක් නැහැ. සමාමාදාවක් නැහැ. වුණ නැහැ. හොඳට හයියට හොඳට ශක්තියට හොඳ අවධියෙන් මේ සියලු දෙනාම හිටියා. මේ ධනාත්මක චින්තනින් නිසා මිනිස්සුන්ට ලැබෙන බලය කම්මැලිකම නැතුව ගිහිල්ලා සක්‍රීය භාවය ඇති වෙලා කොඳ කෙලින් වෙලා කශේරුකාව ඩබල් වෙලා හරි පුදුම බලයක් මිනිස්සුන්ට තියෙනවා. ඉතින් ඔබ විශේෂයෙන් අපි දකින්නේ ලංකාවෙන් පිට ලෝකේ යහපත් රටක ඔබ ජීවත් වෙන නමුත් අපේකම ඔබේ හොඳට තියෙනවා. ඔබ ලංකාවට පුදුම ආදරේ. මම ඒක හොඳට ඔබ දන්නවා. සිංහල වචනයක් අහන්න සිංහල අකුරු ටිකක් කියවන්න ලැබීමත් මහ විශාල වින්දනයක් ඔබට තියෙන බව මම ඒ නිසා දන්නවා. ඉතින් ඈත දුර බැහැර ඉන්න ඔබව දැනුවත් කරන්න ඔබට තියෙන ආදරේ නිසාමයි විශේෂයෙන් මම ස්වර්ණවාහිනී චැනලෙන් ඔබට පැයක් විතර කතා කරන්න උත්සාහ කරනවා. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා මේ වැනි ප්‍රෝග්‍රෑම් එකක් හදලා අද වශයෙන් මාසයකට වතාවක්වත් අපි එකතු වෙලා මේ විදිහට කතා කරනකොට මට අර මගේ ආදරය ඔබට ප්‍රකාශ කරගන්න සහ ඔබේ මගේ ආදරය ඔබට දෙන්න මට හොඳ අවස්ථාවක් ලැබුණා. ඇත්තටම මේ ආදරය කියන වචනේ හැදිලා තියෙන්නේ ආදරය කියන වචනෙන් තමයි. ආදරය කියන වචනේ අපි අනුගතුනේ නැත්තම් ආදරය කියන එක අපේ නැහැ. මේ ආදරය අපි තුල ඇති වෙන හේතුව තමයි ආදරය. ගහක් අපිට ආදාර කරනවා. සූර්යයා අපට ආදාර කරනවා. වතුර අපිට වැස්ස ඉහළ අහසෙන් පහළට වට්ටලා ඒ මේ සුන්දර සුබදාම අපිට පුදුම විදිහට ආදාර කරනවා. මල් පල පළතුරු ධාන්‍ය මේ සියලු දේවල් අපිට ආදාර කරනවා. දෙමව්පිය අපිට ආදාර කරනවා. මිනිස්සු අපිට ආදාර කරනවා. ඉතාලියේ ජාතිකයෝ ඉතාලියේ අගමැතිතුමා අපිට ආදාර කරනවා. අපි දැන් ඔබ මේ විදිහට ආරක්ෂිතව මේ සියලු දේවල් කරගන්නේ ඒ ඉතාලි රජය නිසා. ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මුළු ලෝකෙම අපිට පුදුම විදිහට ආදාර කරනවා. අපිට බෙහෙත් සේවනේ අපිට මේ ඉංග්‍රීසි බෙහෙත් සේවනේ ප්‍රොජෙක්ට් කරන්නේ අලුත් අලුත් උපකරණ හදන්නේ චන්ද්‍රිකා හදන්නේ අපිට මේ ඔක්කොම අපිට ලැබෙන මහා ආදාර විදිහට තමයි අපි දකින්නේ. ඒ ආදාර අපිට ලැබෙන නිසා තමයි අපි ආදරේ මේ අපිට සම්මනල් බව ආදාර කරනවා. අපිට මේවස් බව ආදාර කරනවා. මේවස් මල් වලින් රොන් ගන්න ගිහිල්ලා ඒ මල් වලින් පළ පුදින් නැත්තම් මේවස්ගෙන් මේවස් විසයි මේ මල් වලින් රොන් ගන්න ගිහිල්ලා මල් වලින් පළ දාගන්න. ඒ පළ හැදෙන්නේ මේවස් නිසා. මේවස් මේ ලෝකෙන් අයින් කරොත් එහෙම අපිට මේ මනස වලින් පළදරන්න බෑ, පළදරන්න බෑ. මේ මල් පළදරන මහා ක්‍රියාවලිය කරවන්නේ මීමැස්ස. මීමැස්ස අපට ආදර කරනවා. එතකොට අපි ආදරය කළ නොකළ යුත්තේ කාට? බලපුවහම සියලු දෙනාටම අපි ආදරය කළ යුතුයි. මිනිස්යාට පමණක් නෙවෙයි, ගස්, වැල්, සතුන්, සිල්පාන්, පක්ෂීන්, මත්ස්‍ය සියලු දෙනා අපේ ජීවිතයත් එක්ක මුතුන් බැඳීමක් තියෙනවා. ඒ නිසා මේ ධනාත්මක චින්තකයකින් හොඳ ප්‍රේමවන්තයෙක්, හොඳ දේශ ප්‍රේමවන්තයෙක් නෙවෙයි, මුළු සබා දහමටම ආදරය කරන, මුළු විශ්වයටම ලෝකයටම ආදරය කරන මහා සරු සුන්දර උතුම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් තමයි මේ ධනාත්මක චින්තකයා කියන්නේ. බොහොම සියුම් ඇසින් සියලු දේ දකින්න පුළුවන්. ආදරේ ආදරය කියන මහා උතුම් වචනේ ඇදලා තියෙන්නේ ආදරය කියන වචනේ නිසයි කියන එකයි අපි අද දේශනයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන කාරණා. විශේෂයෙන් මම මුලින්ම කතා කරා ඔබට අසනීප වෙන්න බෑ කියන එක. ඒ පිටි විරෝධී වැඩක් කියන එක. ඒ නිසා විශේෂයෙන් ධනාත්මක චින්තකයා එහෙම අසනීප වෙන්න බෑ කියන ස්ථිරතාවය මම ඔබත් එක්ක කියනවා. ඒ නිසා මට අවශ්‍යයි ඔබේ ජීවිතයේ සරුව ආරංචි ගොඩක් මේ පණිවිඩේ පුළුවන් තරම් අපේ කියන මිනිස්සු දෙන්නේ ඉතාලි භාෂාවෙන් දෙන්න පුළුවන් නම් ඉතාලි ජාතියෙන්ද මේ කතාවට කතා බහට සම්බන්ධ කරගන්න පුළුවන්. අපිට මේ සියල්ලම මේ විදිහට ඉෂ්ට කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා අපේ ආදරය සෑම තැනකම විකාශ කළ යුතුයි. අපිට වාහන හදන්නේ, අපිට බේත් හදන්නේ, අපිට තවත් බොහෝ දේවල් කරලා දෙන්නේ මේ පිටරට ජාතිය. ඒ වගේම අපේ රටේ මිනිස්සු අපේ කම පුදුම විදිහට අපි දකිනවා. ඒ නිසා හොඳ ආදරවන්තයෙක්, ප්‍රේමවන්තයෙක් විය යුතුයි ඔබ. ඉදිරියට